ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඉතාමත් විශේෂ දේශනාවක් වේවි කියලා මම හිතනවා. මොකද අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්න දහං කාරණාවත් එක්ක, ඒ තමයි සත්‍ය අසත්‍ය මිනිසුන්ට වෙන් කරගන්න බැරි වෙලා තිබුණ එක්තරා කතා වස්තුවක්. ඒක ඔබ බුදුරජාණන් වහන්සේ කුමක් වදාළාද කියලා අහලා නැතු වෙති. නමුත් Hindu ආගමේ ඔබ අහලා තිනවා රාමායණය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන කුමක්ද දේශනා කළේ කියලා ඔබ බෞද්ධෙක් වෙලා වුණත් අහලා නැතු වෙති. ඔබ මේ කතා වස්තුව දේශනා කරනවා. ඉතින් මරණයක් නිසා ඒ තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් තමන්ගේ ජීවිතෙන් වෙන්වීමේ දුක කවුරු තුලත් ඉතින් තියෙන නිසා මේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා. පින්වතුනි, ඒ වටින්නේ ඒ ශෝකේ ධර්මයෙන් නිවා ගැනීම පිණිස. ගොඩක් අයට මේ මරණය කියන එක ගැන තියෙන, ගොඩක් අයට කියන්නේ අපි කාටත් මරණ සතිය කියන එක හොඳට පිහිටලා නැහැ. මරණ සතිය කියන එක නොයේ ක්‍රමවලින් අපි සිහි කරන්න ඕන. දැන් අපි කියනවා ඔන්න අපිට දැන් මේ නීල් ජයන්ත මහත්මයා ඔන්න මිය පරලෝ ගියා. එතකොට බිරිඳ, දරුවෝ, ඥාතීන් ඒ අය කල්පනා කරනවා ඇයි ඉක්මනට මෙයා නැති වුනේ. එතකොට මේ වාගේ මරණයක් සිද්ධ වෙච්ච ගමන් ඥාතීන් උනාක් කල්පනා කරනවා අනේ ඇයි ඉක්මනට නැති වුනේ කියලා. පින්වතුනි, මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි උපන් සත්වයාට මරණේ උරුමයි කියන එක ඔබ වචනෙන් හරි කියලා ඇති. ඉතින් උපන් සත්වයාට මරණේ කවදා හරි කොයි විදිහට හරි පැමිණෙනවා. ඔබ දැකලා තියෙනවද සමහර වැරදි වලට අහු වුණාට පස්සේ මරණීය දඬුවම් දෙනවා. ඒ වුණාට පින්වතුනි, ඇත්තම කතාව තමයි මරණීය දඬුවම් අපි සියලු දෙනාට ලැබිලා තියෙන්නේ. මරණීය දඬුවම් මේ බණහන ඔබටත් මටත් ලැබිලා තියෙනවා. ඉතුරු උසාවියෙන් මොකද්ද දෙන මරණීය දඬුවම්? උසාවියෙන් ලියනවා අහවල් දවසේ අහවල් වෙලාවේ කියලා. වෙලාවයි දවසයි ලියන එක විතරයි ඒකේ කරන්නේ. හැබැයි එහෙම ලියපු නඩුකාර උන්වහන්සේ සමහර වෙලාවට ඒ යන අතරමඟ හෝ සමහරට අරය එල්ලුම් ගහට යන්න කලින් හෝ නියෝගය දුන්න කෙනා මැරෙනවා. මරණීය දඬුවම් ලැබිච්ච කෙනා ඒ අදාළ දිනේ වෙලාවට කලින් සමහරට එයා මැරෙනවා. එහෙනම් එයාට අර නියෝගයක් දුන්න එකෙන් ඇති තේරුමක් නැහෙනි. අද ලෝකේ මරණීය දඬුවම් කියන වචනේ පාවිච්චි වෙන්නේ කොලේක දිනයක් වකවානුවක් ලියන එක විතරයි. පාරක කෙනෙක් හැප්පිලා මැරුණොත් ඒ තමයි උපන් සත්වයා මැරුණා. ලෙඩ වෙලා කෙනෙක් මැරුණොත් එහෙම ඒ තමයි උපන් සත්වයා මැරුණා. තවක් කෙනෙක් ඝාතනය කරනවා, උපන් සත්වයා මැරුණා. හැබැයි ලෝකේ නීතියක් තියෙනවා. සාධාරණ අසාධාරණ බවක් හොයන්න ලෝකයා කතා කරනවා. ඒව ලෝකේ පවතින දේවල්. නමුත් ලෝකේ ධර්මයක්, නියාමය, ධර්මතාවයක් විදිහට උපන් සත්වයා මැරෙනවා. එක එක්කෙනා එක එක විදිහට. අපිත් මැරෙනවා කියන එකක් අපේ හිතේ තියෙනවා තමයි. නමුත් අපේ හිතේ තව මෙහෙම එකක් තියෙනවා. අපි කැමති විදිහට මැරෙන්න හිතෙන් ආස කරන එකක් තියෙනවා. මේ තමයි අපි පාරේ හැප්පිලා මැරෙන්න කැමති නැහැ. ඊළඟ වාහනවල වාහනේ යද්දි මැරෙන්න කැමති නැහැ. ඉස්පිරිතාල ලෙඩ හැඳේ මැරෙන්න අපි කැමති නැහැ. ඊට පස්සේ ওই වාගේ අපි අකමැති විදිහක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම අපි හිතෙන් ගොඩනගාගත් දේවල් මිසක්කා නොසිතූ වේලාවක නොසිතූ විදිහට කොහේ හරි කොතනක හරි අපි කවුරුත් යම් දවසක මැරිලා යනවා. ඉතින් මේ මරණය ඉදිරියේ කෙනෙකුට හඬන්න නැතුව ඉන්න පුළුවන් වුණොත්, බැලපෙන්න නැතුව ඉන්න පුළුවන් වුණොත්, එක දරාගෙන ඉන්න පුළුවන් වුණොත් ඒක විශේෂයක්. මොකද කාටත් ශෝකය දැනෙනවා, කාටත් හැඬුම එනවා, කාගෙත් හිත චංචල වෙනවා. ඒ ඉදිරියේ කෙනෙක් මේවා කල්පනා කර කර හඬන් නැතුව ඉන්නවා නම් ඒක විශේෂයක්. ඒ ගැන ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාව මේ විදිහට අදසරවණය කරන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දිවුරන් විහිරි වැඩ සිටිද්දී, ඒ සැවැත්නුවරම ඉතාමත් සමගියෙන් ආදරෙන් සෙනෙහසෙන් හිටපු පවුලක තාත්තා මැරුණා. ඒ තාත්තා මැරුණට පස්සේ පුතා ගොඩක් ශෝක කළා. එදා ඉඳලා හරියට බත් කන්න බෑ, නිින්ද යන්නේ නෑ, පුතා දිරලා ගියා. ඉතින් පියා මල ශෝකෙන් තැවෙන මොහු තුල, නමුත් ධර්මය අවබෝධ කරගන්න, යථාර්ථය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. නමුත් පියා මල ශෝකෙන් වැහිලා තියෙන්නේ මේක. ඔහුගේ ශෝකය දුරු කරන්න කෙනෙක් නැහැ. හරියට අද කාලේ මල ගෙවල් වල වගේ තමයි. ඒ gedara ay අඬනකොට බලාගෙන ඉන්න අයත් අඬනවා. අනේ අපිට වෙච්ච දේ කියලා කියනකොට අර මල ගෙදරට එන අයත් කියනවා ඒක තමයි අපි හිතුවේ නෑ, අපිටත් දරා ගන්න බෑ කියනවා. ඔක්කොම ශෝකේ බෙදා ගන්නවා. ඒ ශෝකේ සංසිඳවන්න කෙනෙක් නෑ. ඉතින් බුදුරජාණන් හැබැයි ශෝකේ සංසිඳවන්න කරුණු කිව්වොත්, ඒ කිව්වොත් අහනවා, තේරෙනවා. එහෙම මිනිස්සු වෙනස් වෙනවා. හැම මිනිස්යාම මෝඩ නෑ, හැම මිනිස්යාම අඥාන නැහැ. ඔවුන්ට කරුණු කිව්වොත් තේරෙනවා. මාර්ගඵල අවබෝධය පවා සිද්ධ වෙන්නේ ධර්මයේ ඇහුවොත් මිසක්කා, ඇහුවේ නැත්තන් නෙවෙයි. අස්සවනස ධම්මස පරිහායන්ති භවිස්සන්ති ධම්මස අඥාතාරෝ. ධර්මයේ ඇහුවේ නැත්තම් පිරිහෙනවා. ධර්මයේ ඇහුවොත් තමයි අවබෝධ කරන්නේ කියලා තමයි පළවෙනි ධර්ම දේශනාවේදී සහම්පති මහ බ්‍රහ්මරාජයා ආරාධනා කළේ. ඉතින් ඒ නිසා මිනිසුන්ට මේ දුකේ ශෝකේ නිවන බණපද කිව්වොත් ශෝකේ නිවෙනවා. ඉතින් අර උපාසකට කියන්න කෙනෙක් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් ඇටුව ඔහුගේ නිවසට වැඩම කළා. මාගේ බුදුරජාණන් වහන්සේ කුයිතරන්නම් අනුකම්පාද ලෝක සත්වයන්ට. තමාගේ මව් මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා වෙලා තුසිත ඉපදිලා සිටිද්දී, තෞතිසාවේ පාරිච්ඡත්තක රුක්ෂේ යට පාණ්ඩු කම්බල සෛලාසනයේ බුදුරජාණන් වහන්සේ අසුන් ගත්තා. මවට දහම් දෙසීම පිණිස වැඩම කළා ඇතින්ද. ඒ වගේම අර සැවැත් නුවර එක්තරා වීදියක පියාමල දුකින් හඬ හඬා ඉන්න ඒ ගෙදරටත් බුදුරජාණන් වහන්සේ වැඩියානේවා. බඹලෝ බ්‍රහ්මයන්ට දහම් දෙසන්ට වඩින බුදුරජාණන් වහන්සේ අර සැවැත් නුවර එක්තරා වීදියක නිවසටත් වැඩියානේවා. බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් ඔහුගේ නිවසේ පැන වූ අසුනේ වැඩහිඳ උපාසකය කිමද මේ ශෝකෙන් කියලා අසවදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ පියා මට බොහෝ උපකාර කළ, මට සිනහවන්ත, අපි ගොඩාක් ආදරය කරපු පියා මිය ගියා. ඒක දරා ගන්න අමාරුයි. මතක් වෙන ගානේ හදවත පිච්චෙනවා, දැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් උපාසකය, නුවණින් කල්පනා කළොත්, නුවණ තිබුණොත් කෙනෙකුට මේ ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයට අනුව කරකැවෙන, අපිට වළක්වන්න බැරි මේක ලෝක ධර්මයෙන් බැටකකා, අෂ්ටලෝක ධර්මයෙන් බැටකකා, මේ යන ජීවිතය ගැන කෙනෙක් කල්පනා කළොත් කඳුළු වැටෙන තැන කඳුළු වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ශෝක කරන තැන ශෝක නොකර ඉන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා මීට කලින්. නුවණ තියෙන අය තමා ගොඩාක් ආදරය කරන පියා මිය යද්දී ඒ පියාගේ ශෝකයෙන් හඬන් නැතුව කඳුළු සලන් නැතුව හිටපු සිද්ධි තියෙනවා උපාසකය කිව්වා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මොකක්ද මේ විස්තරේ? එදා බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ වදාළා. උපාසකය බොහෝ කලකට කලින් බරණැස එක්තරා රජ කෙනින් පහළ වුණා. ඒ බරණැස පහළ වුණ රජුරුවන්ගේ නම දසරත. ඒ දසරත රජුරුවන්ගේ රජුරු ඉතාමත් ධාර්මිකයි. ඔහුගේ අගබිසවට පුත් කුමාරවරු දෙන්නෙකුත් දියණියකුත් බිහි වුණා. පළවෙනි පුත්‍රයාට නම තිබ්බා රාම කියලා. දෙවෙනි පුත්‍රයාට නම තිබ්බා ලක්ෂණ කියලා. ලක්ෂණ කියන පාලි වචනේ ලක්ෂණ නැත්තම් ඒක තමයි පස්සේ බිඳිලා ඇවිල්ලා ලක්ෂ්මණ ආදි වශයෙන් කතා කරන්නේ. ලක්ෂණ දෙවෙනි පුත්‍රයා. තුන්වෙනි දියණිය එකම අම්මගේ දියණිය තමයි සීතා. ඉතින් උපාසකය කාලයක් යනකොට මේ රාම කුමාරයාගේ මව් දසරථ රජුරුවන්ගේ අගබිසව මියගියා. මියගියාට පස්සේ ගොඩාක් ශෝක වුණා දසරථ රජුරෝ. ඊට රාම කුමාරයයි ලක්ෂණ කුමාරයයි සීතා කුමාරි පුංචි ඔවුන්ගේ හැටිව තේරෙන්නේ. අර පිය රජ්ජුරුව ගොඩාක් ශෝක කළා. ඉතින් ඇමතිවරු ඒ රජ්ජුරුව ගොඩාක් සනසවල ආයෙත් අග්‍ර මහේසිකාවට සොඳුරු රූපයක් තියෙන ස්ත්‍රියක් කාන්තාවක් අගබිසව තනතුරේ තිබුවා. රජතුමා ඈටත් ගොඩාක් ආදරෙන් හිටියා. සෙනෙහසින් හිටියා. කලක් යනකොට ඈටත් පුතෙක් බිහි වුණා. ලස්සන කුමාරී. ඉතින් අර පුතෙක් ඉපදුනාට පස්සේ ඒ අගබිසවටත් ගොඩාක් රජුරවන්ට සතුට හිතිලා අර පුංචි කුමාරය අතට අරගෙන දසරත් රජ්ජුරුව අර අගබිසවට කිව්වා, මා ප්‍රිය බිරිඳ බිසව, නුඹ කැමති වරයක් මගෙන් ඉල්ලන්න, මං ඔයාට ඕන දෙයක් දෙනවා. ඊට පස්සේ ඒ අගබිසව කිව්වා, රජතුමනි දැන් මට මතක් වෙන්නේ, මං පස්සේ වෙලාවක කියන්න, ඕන දෙයක් ඉල්ලන්න කිව්වා. ඉතින් අර කුමාරයාට නම දැම්ම භරත කියලා. ඊට පස්සේ භරත කුමාරයාට අවුරුදු 7ක් 8ක් වෙනකොට අර බිසවට හිතට දැන් ඔන කුමාරයා දුව පැන ඇවිදින ශිල්ප ඉගෙන ගන්න පටන් ගන්න කාලේ භරත කුමාරයා. ඊට පස්සේ අර බිසව රජුරවන්ට දවසක් කිව, රජතුමනි ඔබට මතකද මේ කුමාරයා ඉපදුන දවසේ වරයක් දුන්නා මට, මට මතකයි බිසව, කොයි තින් ඔයා ඉල්ලුවේ නෑනේ තාම, ඕන දෙයක් දෙනවා දේව, ඕන දෙයක් ඔයා වෙනුවෙන් දෙනවා කියලා. එහෙනම් රජතුමනි මේ බරණැස රාජ්‍යය මාගේ පුත්‍ර භරතට දෙන්න කියලා. ඉසැනින් දසරත රජ්ජුරුව කම්පා වෙගියා. ඒ දසරත රජ්ජුරුව ඇහුවා, එම්බා දේවිය නුඹට සිහි කල්පනාව නැද්ද? රං කඳක්සේ බැබලෙන ගිනි කඳක්සේ රාම කුමාරයා සිටිද්දී ඔහුගේ මලනුවා ලක්ෂණ කුමාරයා සිටිද්දී වැඩිමහල් සහෝදරයෝ සිටිද්දී මේ දරු සිඟිත් එක්වන භරත කුමාරයාට රාජ්‍ය දෙන්න කියලා ඉල්ලන එම්බා තිගේ මනස විකල් වී ගියාද? දේවිය බය වුණා රජ්ජුරුවන්ගේ ඒ ගොරබීර නාදයට. කෑ ගහලා මාලිගාව දෙවනක් වෙන්න කෑ ගහලා කිවි රජ්ජුරු දිව්ව සිරියන් ගබඩාව. දැන් ආයේ දවස් දෙකක් ඕක අමතක වෙන්න ඇරෙලා ආයෙත් ළඟට කිට්ටුවන වෙලා කියනවා, රජතුමනි මට එකම එක වරයයි ඉල්ලන්න තියෙන්නේ, මේ රාජ්‍ය මාගේ භරත කුමාරයට දෙන්න. රජතුමා එසැනින් ආය වහා කිපුණා, ආය තර්ජනය කළා බිසවට. ඔහොම කිහිප විටක් බිසව කියනකුට දසරත රජ්ජුරුවන්ට හිතුණා, ස්ත්‍රීන් කියන්නේ හරි මායාවි, ඊළඟට චපලයි, කෙලෙහි ගුණ දන්නේ. ඒ නිසා මෑ තමන්ගේ පුතාට රජකම දෙන්න වැඩිමහල් සහෝදරව මරවන්න උනත් ඉඩ තියෙනවා. ඒ නිසා රහසේ රාම කුමාරයයි ලක්ෂණ කුමාරයයි කැඳවලා, මාපිරිය පුත්‍රය නුඹලා මා කියන දේ කරනවාද? ඊට පස්සේ කිව්වා පිය රජතුමනි ඕන දෙයක් කියන්න කිව්වා. මේ වෙනකොට රජ්ජුරුව හොර රහසේ නේමිත පාඨකයෝ ගෙන්නගෙන ඇහුව, තමන්ගේ වයස තව කොච්චර තියෙනවද කියලා, තව මට ආයුෂ කොච්චරද කියලා. නේමිත පාඨකයෝ රජතුමාට කිව්වා, රජතුමනි ඔබට ආයුෂ තියෙන තව අවුරුදු 12යි. ඉතින් ඒකත් රජතුමාගේ හිතේ දැන් තියෙනවා. අර පුත්‍රය දුන්න කැඳවලා කියනවා, මාගේ ප්‍රිය පුත්‍රය, නුඹලා මට ගොඩාක් සිනහවන්තයි. උපන්දා ඉඳලා අද දක්වා මාගේ හිත රිදෙන කිසි දෙයක් නුඹලා දෙදෙනා මට කරලා නැහැ. ප්‍රිය පුත්‍රී සීතා දේවි පවා, සීතා කුමරිය පවා, මා ඒ නුඹලා තුන්දෙනාගේ දර්ශනය මගේ ශෝකී හිත මේ සතුටට පත් කරවනු. එච්චර නුඹලා ප්‍රියාට සෙනෙහවන්තයි. නමුත් නුඹලාට පැමිණෙන අනතුරක් මට පේනවා ප්‍රිය පුත්‍රය. ඒ අනතුරෙන් වළකින්න විකල්ප දෙකක් තියෙනවා. එක්කෝ ඔය දෙදෙනා වෙන රාජ්‍යයකට යන්න ඕන, එහෙම නැත්නම් වනගත වෙනවා. එතකොට කොයි තරම්නම් අර කුමාරවරු පියාට ආදරෙයිද කියනවා නම්, ඇයි මොකද්ද කින්ද මන්ද වංහුන් ඇහුවේනේ? පිය රජතුමනි ඔය විකල්ප දෙක නම් තියෙන්නේ, වෙන රාජ්‍යවලට යෑමට අපි මනාපනේ, අපි වනගත වෙන්නම් කියලා. පිය රජතුමා ශෝක වෙද්දී, කඳුළු කඩා හැලෙද්දී, රාම කුමාරයා, ලක්ෂණ කුමාරයා වනගත වෙන්න මාලිගාවෙන් පිටත් වුණා. අයියලා දෙන්නා සමගම ඉතාමත් ආදරෙන් හිටපු සීතා කුමරියට මේ දර්ශනේ දකින්න දරා ගන්න බැරි වුණා. පියාගේ පාල්ලලා පා කඳුලෙන් සෝදලා ඈ සීතා කුමාරිය කියනවා, මට සහෝදරයන්ගෙන් වෙන්ව වාසය කරන්න අමාරු. පිය රජතුමනි මට අවසර දෙන්න, මාගේ සහෝදරයන් සමග මාත් වනගත වෙනවා. රජතුමා නිහඬ වුණා. නිහඬ වීමම අවසරයක් කරගත්ත සීතා කුමාරිය අර කුමාරවරු දෙදෙනත් එක්ක පිට වෙලා ගියා. ඉතින් ජනී ජනයා, බරණැස් රාජ්‍යයේ සියලු දෙනා, රාම කුමාරයත්, ලක්ෂණ කුමාරයත්, සීතා දේවී පිටිපස්සෙත් හැඬූ කඳුලින් බරණැස තෙත් වෙලා ගියා. ගංගානන් නදිය ළඟට පැමිණිලා සියලු දෙනා නතර කරලා, ඒ රාම කුමාරයත්, ඒ වගේම ලක්ෂණ කුමාරයත්, සීතා දේවියත් අර පිරිස එහෙම්ම නතර කරලා වනගත වුණා. මහා වනයේට ඇතුල් වුණා. එතකොට මේ මහා වනයේට ඇතුල් වුණාට පස්සේ අර ලක්ෂණ කුමාරයත්, සීතා දිව්‍ය දැන් වනයේ තැනක මේ තුන් දෙනා වෙනම මේ කුටි තුනක් හදාගත්තා. කුටි තුනක් හදාගෙන ඉල්ලීමක් කළා රාම කුමාරයෙන්. ඒක තමයි මේ රජකුලේ ශාස්ත්‍රීය මේ චාරිත්‍රයක් තියෙනවා. මේ තමයි වැඩිමලාගෙන් අනිත් අය පෝෂණය වෙන්නේ තපස් රකින්නකොට. බාලකිනා තමයි පෝෂණය කරන්නේ, බිරිඳක් නම් බිරිඳ තමයි පෝෂණය කරන්නේ. ඒක රජ පරම්පරාවේ චාරිත්‍රයක්. ඒකයි වෙස්සන්තර රජුරෝ බවුන් වඩද්දී මන්දී දේවිය පළවෙල නෙලාගෙන ආවේ ඒකයි. ඒක රාජ චාරිත්‍රේ. ඉතින් සීතා දේවියයි ලක්ෂණ කුමාරයා ඉල්ලා හිටියා රාම කුමාරයාගෙන්, ඔබ වහන්සේ මේ අසුපී වැඩ සිටින්න අපි පළවැලගේන්න කියන. දැන් ඔන්න ඒ දෙදෙනා පළවැලගෙනවා, රාම කුමාරයා තපස් රකිනවා. ඔය විදිහට තුන් දෙනාම තාපස ජීවිතයක් ගත කළා මහවණේ. රාම කුමාරයා ගිය දවසේ සිට ලක්කන කුමාරයා, සීතා කුමාරිය දකින්න නොලැබුණ දසරත රජුරුව ගොඩාක් ශෝකී වුණා. ඒ ශෝකය කොයි තරම්ද කියනවනම් රජුරුව ගොඩක් වැහැරුණා. 12 වසරකට ආයුෂ තිබුණ රජතුමා 9 වසරක් ගිය තැන කලුරිය කළා. රජුරුව කලුරිය කළාට පස්සේ අගවිසව එසැණින් නියෝගයක් කළා මාගේ පුත්‍ර භරත කුමාරයාට දැන් රාජ්‍යයේ අභිෂේක පැවරිය යුතුයි. තුරු ඇමතිවරුයි සියලු දෙනා එකහඬින් කිව්වා, "දේවි එහෙම කොහොමද කියරන්නේ? මේ රාජ්‍යයට උරුමකම් කියන දැන් දසරත රජුරු අර මේ පිරිස මේ රාම කුමාරයා මහවණේට යැවි ඔයාලා ඔබ ගිහිල්ල අවුරුදු 12කින් ඇවිල්ලා රජ වෙන්න කියලා. තමන්ගේ ආයුෂ ඉවර වුණාට පස්සේ. එතකොට දැන් අවුරුදු 9යි කි. ඒ නිසා රාම කුමාරයා පැමිණීමක් නැහැ දැන්." ඇමතිවරු කිව්වා, "රජේ රාජ්‍යයට උරුම කියන කුමාරවරු වනේ ඉන්නේ. ඒ නිසා මේ භරත කුමාරයාට රාජ්‍ය අභිෂේක කරන්න අපි මනාප නැහැ කියලා." ඒ ඇමතිවරුන්ගේ කතාවටම භරත කුමාරයාත් එකතු වුණා. භරත කුමාරයා හරි දැහැමි කෙනෙක්. භරත කුමාරයාත් රාජසභාවේ කියා හිටියා, "මේ රාජ්‍ය උරුම අපේ මේ වැඩිමහල් අයියන්ඩිලාට. ඒ නිසා ඔවුන් කැඳවාගෙන ඇවිල්ලා අභිෂේක කරවන එක මගේ යුතුකමක් කියලා." භරත කුමාරයා පිරිස පිරිවරාගෙන අර මහා වනයේට ගියා. හැඬු කඳුලින් යන්නේ දැන් පියා නැති වෙලා. ඊට පස්සේ මහා වනයේට ගිහිල්ලා වනයේ එළිය කඳුරු බැඳගෙන කැළිය ඇතුළට දැන් ගිහිල්ලා යනකොට එදා සීතා කුමාරිත් ලක්කන කුමාරයාත් පළවැල නිරන්න ගිහිල්ලා. රාම කුමාරයා විතරයි මේ අසපුවේ සිටියේ. භරත කුමාරයා අසපුවට පැමිණෙනකොට රං කඳක් වගේ පුරාණ මහ ඉරිසීන් වහන්සේ නමක් වගේ නිසුල් මොණි සොලවෙන් නැති කයකින් භාවනා ඉරියවෙන් වැඩ ඉන්නවා කියනවා රාම කුමාරයා. රාම කුමාරයාගේ බෙල්ල රත්තරම් පාටයි කියන. ඉතින් ඒ දර්ශනයත් පියාමල ශෝකයත් ඇති වුණ භරත කුමාරයා හඬාගෙන රාම කුමාරයා ළඟට පැමිණියා. රාම කුමාරයා නෙත් ඉවර කළා. පාල්ලගෙන පා කඳුලෙන් සෝදා හඬ හඬ මාගේ ප්‍රිය අයියන්ඩිය අපගේ පියා නැති වුණා කියලා ගොඩාක් කැඬුවා. ඒ වචන කියනකොට භරත කුමාරයාත් එක්ක පැමිණි පිරිසත් ගොඩාක් කැඬුවා. අරුමයක් ඒ වුණාට රාම කුමාරයාගේ නෙත් දෙක වෙනස් වුණේ, මූණ වෙනස් වුණේ, කතාව වෙනස් වුණේ. රාම කුමාරයා නිහඬවම හිටියා. හඬන්නේ නැතුව හිටියා. ඉරියව් වෙනස් නොවී හිටියා. මූණ අංශු මාත්‍රයක වෙනසක් නැහැ. පියාමලා කියලා වචනේ හිටි. වෙයි පියා කියනදී එක වචනයෙන් කරන පියාට ජීවිතයටත් වඩා ආදරේ සෙනෙහස දක්වපු පුත්‍රයා රාම කුමාරයා. නමුත් අඬන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් දැන් මෙහෙම ගියාට පස්සේ ඒ අයට විවේක ගන්න මේ සලස්වල විස්තර අහලා කතා කළා. කිව්වා දැන් මොහොතක් ඉන්න, ලක්කන කුමාරයාත් සීතා කුමාරියත් දැන් පළවැල නෙලාගෙන ඉවි. ඔවුන්ට එදා පළවැල නෙලාගෙන ඉන්න යම් වෙලාවක් ගියා. ඉතින් අර ඔවුන් පැමිණෙනකොට ඒ අය සේනාවට කලින් දැක්කේ රාම කුමාරයා විතරයි. මෙච්චරම ඔවුන්ගේ ජීවිතයේ තියෙන රාම කුමාරයා. ඉතින් රාම කුමාරයා ළඟට ලක්කන කුමාරයයි සීතාදේවි පැමිණෙනකොට රාම කුමාරයා කල්පනා කළා, මේ දෙන්න තවම පොඩි තරුණයි. පියාට ගොඩාක් ආදරේ සෙනෙහවන්තයි. මේ අවුරුදු 9ක් පියාගේ වචනේ නිසා මහවණේ රාජකුමාරුරු දුක් ගන්නේ. පියාගේ වචනේ නිසා. ඒ නිසා තාත්ත නැතිවුණා කියෙන වචනය කිව්වොත් මේ අයගේ හදවතු පුපුරනු තුරු කොච්චර ආදරයක්ද. ඉතින් ඒ නිසා මම මේකට උපක්‍රමයක් කළ යුතුයි කියලා ලක්කන කුමාරයයි සීතා කුමාරියයි දුරින් එනකටම කිව්වා, මේ සීතා ලක්කන නුඹලා ප්‍රමාද වුණාද පැමිණෙන්න, දඬුවම් විඳිය යුතුයි. හිස පාත් කළා අර දෙදෙන ආනර පොකුණට බහිනවා කිව්වා. දැන් ආය කතා මොකුත් නෑ, පළවෙල කූඩි බිම තිබ්බා. රාම මේ ලක්කන කුමාරයයි සීතා මේ කුමාරි අර වතුරට බැසා, වතුරට බැහැලා දැන් හිස විතරක් තියෙනවා. ඊට පස්සේ මේ ඈත හිටපු භරත කුමාරයට පැමිණෙන්න සංඥා කළා. සීතා ලක්කන අපගේ භරත මලන්ඩි පැමිණිලා සිටිනවා, ඔහු පවසනවා අපගේ පියතුමා මිය ගිය බව. එහෙම කියනකොටම එහෙම සිහි නැති වුණා වතුරේම. ඒතර කොච්චර ආදරයක් පියා කියන එතකොට තාත්තගේ මරණය ගැන අහන්නවත් බැරි විදිහට. ඊට පස්සේ දැන් ඔන්න ආය අර මිනිස්සු ඉක්මනට ගිහිල්ලා ශරීර ආය එසෙව්වා. එසෙව්වේ හිස විතරක් උඩට තියෙන. ආය ඇස් දෙක අරිනකොට ආයෙත් රාම කුමාරයා කියනවා, මේ සහෝද මේ මාගේ මලණ්ඩ ලක්කන නැගණිය සීතා මේ භරත මලණ්ඩි කියනවා පියා මේ කියා කියලා. ආයෙ සිහි නැති වුණා. මේ විදිහට තුන් පාරක් සිහි නැති වුණා. ඊට පස්සේ උඩට තෙත් වස්ත්‍ර සහිතව උඩට ඔසවල අරගෙන අර මිනිසුන් ලවා පියා මල කතාව කියනකොට ගොඩාක් ඇඬුවා, ගොඩාක් වැළපුණා, සෝක කළා, වනය නින්නාද වෙන්න හැඬුවා ඒ සීතා. ඊට නොදෙවෙනිව හැඬුවා ඒ ලක්කන. ඒ දරාගත නොහැකිව භරත කුමාරයාද පැමිණි සේනාවද බොහෝසේ සෝක කළා. හැබැයි මෙච්චර සේනාවක් අඬද්දී, මෙච්චර සේනාවක් වැළපෙද්දී රාම කුමාරයා මුහුණ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ අඳන්නේ, වැළපෙන්නේ, විලාප තියන්නේ. ඉතින් මේ හැඬිලි වැළපිලි ටික ටික සාන්ත ටික ටික සංසිඳිලා ගියාට පස්සේ භරත කුමාරයා මේක දැක්ක රාම කුමාරයා වෙනස් වෙන්නේ. ඊට පස්සේ භරත කුමාරයා රාම කුමාරයාගෙන් අහනවා, අපගේ රාම පණ්ඩිතේනි මට කියලා දෙන්න ඔබ තුල මොකද්ද තියෙන මේ ආනුභාවය? ශෝකය ඇති වෙන්න ඕන තැනම ශෝකයක් ඔබට එන්න ඇත්තේ. පියා මිය ගිය තැනදී හඬන් නැතු ඉන්නේ කොහොමද? ඊට පස්සේ ආනේ මොහොතේ රාම කුමාරයා කියන කතාව අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක බුදුමුවින් අනුමත වුණා. ශෝකගිනි නිවන වචන ටිකක් රාම කුමාරයාගේ වචනයෙන් පිට වුණා. මේ දසරථ ජාතකයේ තියෙන කරුණ ටික මේ විස්තර කරන්න. ඊට පස්සේ රාම කුමාරයා කියනවා, මේ ගොඩාක් අඬන්න ගියාට පස්සේ, මේ වැළපෙන්න ගියාට පස්සේ, අඬන්න ගියාට පස්සේ, විලාප තියන්න ගියාට පස්සේ වෙන්නේ තමන්ට අනිත් අය හසුරවන්න බෑ, ගෙදර වැඩ ටික කරගන්න බෑ. දැන් හරිනේ මල ගෙවල් වල ගෙදර අයගේ වැඩි අඳන එකනේ. ඉදුරු ගෙදර ආස්පාස් කරන ඒවා, ඊළඟට අනිත් ඒවට කතා බහ කරන ඒවා ඔක්කොම කරන්නේ අර පිට මිනිස්සු. පිට මිනිස්සු කියන්නේ අඳන්න නැති අය තමයි. අඳන අයගේ රාජකාරිය අඳන එක. ඉදුරු ගෙදර වැඩ දැන් කෙනෙක් මැරුණාට පස්සේ තව වැඩ ටිකක් තියෙනවනේ. ඒ තමයි එයාව එයා මේ දැන් මිනි පෙට්ටිය ගේන්න ඕන, ඊළඟ ගෙදර ආස්පස් කරන්න ඕන, ඊළඟට දැන් මිනිස්සු එනවා ඒ මිනිසුන්ට කන්න බොන්න දෙන්න ඕන, ඊළඟට ආදාහනාගාරය ගැන බලන්න ඕන, ඒවට වාහන ගැන බලන්න ඕන, වියහිදම් බලන්න ඕන. දැන් ওই ටික කරන්නේ කවුද? අඬන්නේ නැති එක. ඇඬුවට අඬන්න පටන් ගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? කරන්න ඕන වැඩ ටික එයාගේ අතින් කරන්න බැරුව යනවා. ඉතින් මෙහෙම වෙන්න මෙහෙම වෙන්න මේ ටික මෙහෙම කරමු කියලා පිරිස හසුරුවලා ඒක ඕගනයිස් කරගන්න බැරුව යනවා අඬන්න ගත්තට පස්සේ. පිරිසට යමක් කියන්න පිරිස හසුරුවා ගන්න බැරි වෙනවා කිව්වා අඬන්න ගත්තට පස්සේ. ඒ නිසා මං අඬන්නේ කිව්වා. මට කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය අඬන අය විතරක් ගෙදරක හිටියනම් සමහර ලාවට මිනිහ කුණු වෙනකල් අඬයි. ඔය හොයලා බලලා කටයුතු කරන්න කට්ටිය නැත්තම්. ඉතින් ඒ නිසා රාමකුමාරයා කියනවා මට මේ වැඩ තියෙනවා කිව්වා. පියා වෙනුවෙන් ගෞරවයක් දෙන්න ඕන. ඒ කියන්නේ පියා වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා. මේක හරියටම හරි. අපි ඔය මල ගෙවල් වලට යනවනේ. ගියාට පස්සේ දැන් කෙනෙක් මැරුණාට පස්සේ අනිත් ඔක්කොම අඬනවා. අර මැරුණ කෙනාගේ බිරිඳ, දරුවෝ ඒ අය වෙනුවෙන් මේ අයටගේ හිත හයිය ශක්තිමත් කරන්න ඕන. මේ දරුවන්ගේ අනාගතයට හයියක් වෙන්න ඕන. එයාලා අඬනකොට නාඩායින් උපදෙස් දෙන්න ඕන කියලා අනිත් අය හිතන්නේ නැහැ. එයාලත් අඬනවා. ඉතින් ඒ නිසා ඇත්තටම කෙනෙක් නැති වුණාට පස්සේ අර ජීවත් වෙලා ඉන්න අයට දෙන උපදෙසක් ගැන ඔවුන්ට යම් දහං කරුණක් එහෙම නැත්නම් ඉදිරියට කළ යුතු දෙයක් එයාලට යම් හයියක් වෙන්න කල්පනා කරන්න ඕන. දැන් ස්වාමියා නැති වුණාට පස්සේ බිරිඳ වැටෙන කඳුල පියදාගෙන නුවණින් කල්පනා කරන්න ඕන. මං දැන් තාත්තයි අම්මගේ ඒ හයිය සම්පූර්ණයෙන් අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දෙන්නගේම හයිය මම දැන් දරුවන්ට දෙනවා කියලා හිතට හයිය ගන්න ඕන. එහෙම වුණොත් පුළුවන්. තාත්තා නැති වෙද්දි පවුලේ වැඩිමහල් සහෝදරයා මං දැන් තාත්තා විදියට මේ ඔක්කොම බලනවා කියලා මුළු පවුලම කරට ගන්න පවුල් ලංකාවේ තියෙනවා. ස්වාමියා නැති වුණාට පස්සේ මේ සමහර අපි දන්න සමහර අය ඉන්නවා ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර සම්පූර්ණයෙන් ස්වාමියා බලන්නේ. ස්වාමියා මැරෙනවා. මැරුණාට පස්සේ අර අහිංසකව ගෙදෙට්ට වෙලා හිටපු බිරිඳ හිතට හයි අරගෙන අර ඔක්කොටම කරගහනවා. ඊට පස්සේ ඈ එක්කෝම පවුලේ බරගෙන ළමයිටත් හොඳට උගන්වගෙන ඉතින් කාලයක් ගියට පස්සේ ඒ ළමයි කියනවා කඳුළු සලසලා තාත්තා නැති වුණාට පස්සේ අපේ අම්මා තමයි අපිට හිටපු ලොකුම හයිය. අපිට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නේ. අන්න එතෙන්ට හිත හදා ගන්න ඕන. එතෙන්ට හිත හදා ගන්න ඕන. ඊළඟට දරුවන් කල්පනා කරන්න ඕන. අම්මා අපිට නොපෙන්නුවාට අම්මට තාත්තා නැති අඩුව දැනෙනවා. ඒ වුණාට අපි දරුවෝ වෙනුවෙන් අපි දුකක් දෙන්නේ නැහැ කියලා. තාත්තත් නැති අම්මට දරුවෝ වෙනුවෙන් අපි දුක් දෙන්නේ නැහැ කියලා. දරුවෝ චරිතය හොඳට හදාගෙන හොඳට ඉගෙන කියාගෙන එයාලා ජීවිතයට බරක් ගන්න ඕන. දැන් ඒවා කරන්න බෑ ඇඬුම ඇඬු කඳුලෙන් ඉන්න කියාට පස්සේ. ඉතින් ඒ නිසා කියනවා මේ අටලෝ දහමේ ඇති තතු හොඳින් දන්නා නැනවතා නැසෙන වෙනසෙන දේ ගැන කොමටද තැවි තැවි ඉන්නේ. උපන් සත්‍යය කොහොමනම් මැරෙනවා ඒක ගැන හිත හිතා ඉඳලා වැඩක් නැහැ. ඇයි මැරුණේ ඇයි මැරුණේ කියලා අපිට මරණේ අපි කවුරුත් මේ ලෝකේ ධර්මය විතර ගත්තේ නැති කෙනෙක් ඉන්නවා. එයාට මරණය කියන එක එයා පිළිගන්න කැමති නැහැ. සමහර මරණ මේ වලේ දැම්මට පස්සේ මිනි ගොඩ ගන්නවනේ අවුරුදු ගානකට පස්සේ. ඒකටත් හේතුවක් වෙනවා. ලෝකේ ලෝක ධර්මතාවය හරි නීතිය හරි යන විදිය හරි. නමුත් මේ කියන්නේ මේ මේක බණක් නෙමෙයි. ශෝක නැති වෙන දහම. උපන් සත්වයා එක එක විදිහට එක එක වයසට මැරෙනවා. අපිට තියෙන ලොකුම අරුබුදයක් තමයි අම්මලා කියනවා දරුවන්ට අපි මැරෙනකොට වතුර පොදක්වත් දෙන්න ඉන්නේ උඹලානේ කියලා. ඒ කියන්නේ හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම අදහසක් තියෙනවා දරුවෝ ජීවත් වෙලා ඉඳිද්දී අපි මැරෙන්නේ කියලා. නමුත් පින්වතුනි කී ලක්ෂයක් කී කෝටියක් අම්මලා තාත්තලා ජීවත් වුන් අතර ඉඳිද්දී දරුවෝ මැරුණාද? නමුත් හිතේ තියෙන්නේ අපි මැරෙනකොට උඹලා වතුර පොවපල්ලා අපිට කියලා. වැඩිහිටි පිළිවට උපම් පිළිවලට මැරේවී කියලා මිත්‍යා දෘෂ්ටියක් අපිට තියෙනවා. උපම් පිළිවලට නෙවෙයි මැරෙන්නේ, කර්මානුරූපව යාගෙන අපු ආයුෂ ඉවර වෙලා මැරිලා යනවා. නමුත් අපේ හිතේ තියෙන පිළිවලට මැරෙයි කියලා. එහෙම නැහැ. ස්වාමියා ඉදින් බිරිඳ මැරෙනවා, බිරිඳ ඉදින් ස්වාමියා මැරෙනවා, දෙමව්පියෝ ඉදින් දරුවෝ මැරෙනවා, දරුවෝ ජීවත් වෙලා ඉදින් දෙමව්පියෝ මැරෙනවා, අයියා ඉදින් මල්ලි මැරෙනවා, මල්ලි ඉදින් අයියා මැරෙනවා. ඕක නේද මේ මරණේ ස්වභාවය? ලාභය අලාභය අසයස නින්දා ප්‍රශංසා සැප දුක, මේක කැරකි කැරකි අෂ්ට ලෝක ධර්මයන්. මේ මෙලොවයි පරලොවයි කර්මානුරූප උපතකට යනවා. මේවා හොඳට කල්පනා කර කර කල්පනා කර කර හිත ටිකක් මෝරවා ගත්තොත් වැටෙන කඳුළු පියදා ගන්න පුළුවන්. රාම කුමාරයාගේ ඇස් වලට කඳුළුවත් ඉන්නේ නැහැ කියනවා, මේවා කල්පනා කරපු නිසා. ඊට පස්සේ කියනවා, ලදරු අය හා මහලු අයද, මෝඩ අයද, නැනවතුන්ද, ධනවතුන්ද, දිලින්දන්ද, වෙනසක් නැති ඒ හැමෝම කොයි මොහොතේ කොතැනක හෝ මරණයට පත් වෙනවා. කවුරු ඉගෙන ගත්තත් නැතත්, කසාද බැන්දත් නැතත්, දරුවෝ හිටියත් නැතත්, සල්ලි තිබ්බත් නැතත්, ඔක්කෝ මරණය කියන එක තැනක ජීවිතය නතර කරන. ගහක ඉදිලා තිබ්බොත් ගෙඩි, ඒ ඉදිලා තියෙන ගෙඩියට ඊළඟට තියෙන්නේ කොයි වෙලාවෙ වැටේද දන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි උපන් සත්වයාට තියෙන ඊළඟ අපේක්ෂාව තමයි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. ඉපදුනා නම් ඒ ඉපදුන කෙනාට ඊළඟට යෙදෙන්න තියෙන වචනේ තමයි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ කියන එක. ඉදිලා තියෙන ගෙඩියකට ඊළඟට කියන්න තියෙන වචනේ තමයි කොයි වෙලාවෙ වැටේද දන්නේ. ඒ වගේ උදෑසන දකින අය හවසට දකින්න නෑ, හවසට දකින අය උදෑසන දකින්න නෑ. දැන් ඔය පාරවල් ඇක්සිඩෙන්ට් වලින් හරියට මැරෙනවා මිනිස්සු. දැන් ඔය උදේ දැකපු අයනේ හවස වෙනකොට නැත්තේ, හවසට දැකපු අයනේ උදේ වෙනකොට නැත්තේ. මිය ගිය අය ගැන හඬා වැළපී කොතෙකුත් අයද සිටියද යළිවුන් නැගිටුවා ගන්නට කාටවත් නොහැකිය ලොවේ. ඒ ගැන මුලා වී තමා හඬා වැළපී පලක් නැති වග හොඳින් දන්නා නැනවතා නොහඬයි ශෝක නොකරයි. ආයෙන්න ආයෙන්න කියලා කිව්වට ඉන්නේ නෑනේ. නැගිටින්ද නැගිටින්ද කිව්වට නැගිටින්නේ නෑනේ. ඉතින් ඒ නිසා අපි නොවෙන දෙයක් අඬන්නේ පවා වෙන්න බැරි දෙයක් කිය කියා, වෙන්න බැරි දෙයක් කිය කියාම ඇත්තටම කිව්වොත් මොසාවක් බොරුවක් කිය කියාමනේ අඬන්නේ. ඒ නිසා මට බෑකුව බොරු කිය කිය අඬන්න. ආයෙන්න වැල නැගිටින්න, ඔයා අපි ළඟට එන්න, එහෙම එන්නේ නැහැ කිව්වා මැරිච්ච කෙනා. තමාවද පෙළා ගනිමින් හඬා වැළපෙන කෙනාගේ සිරුරද කෘස වෙයි, දුර්වර්ණ වී යන්නේ ඔහු හඬා වැළපෙන දෙයින්, නැත මලවුන් යැපෙන්නේ. මරණයට පත්වෙච්ච කෙනෙකුට අඬනවා කියන එක, ඒක මැරිච්ච කෙනාට කෑමකුත් නෙවෙයි, ඇඳුමකුත් නෙවෙයි. මැරිච්ච කෙනාට ඇඳුම කියන එක ගෙදරකුත් නෙවෙයි. අපි කියමු උදාහරණයකට මැරිච්ච කෙනෙක් ප්‍රේත ලෝකෙක ඉපදුනා කියලා. ඒත් ඉක්මනට කරන්න ඕන්නේ දවස් 7යි අරකයි කියලා දිනවකවානු ගණන් කර කර ඉන්නේ නැතුව ඉක්මනට දානයක් දීලා මෙහින් ආහාර දෙනකොට එයාට ආහාර පහළ වෙනවා, මෙහින් වස්ත්‍ර දෙනකොට එහින් වස්ත්‍ර පහළ වෙනවා. එහෙමනේ දාන දෙන්නේ. හැබැයි ඇඬුවා කියලා මොකද්ද එයාට පහළ වෙන්නේ? මල ගිය කෙනාට කිසිම යැපීමක් නැහැ කියනවා හැඳීම කියන කාරණාවයි. මේක ඉතින් කල්පන මෙහෙමයි, බැඳීම අපිට අපේ ජීවිත තුළ ධර්මයට වැඩිය කෙලෙස් බන්ධනය තමයි වැඩි. කෙලෙසේ කඩාගෙන ධර්මය ගණ්ඩ තරන් සක්තියනේ. ඒ නිසා ඇඩෙනවා, තේරුණත් ඇඩෙන. ඉතුරට කෙලෙසි යටපත් වෙන විදිහටම ධර්මය සිහි කරන්න ඕන. නිතර අහන්ඩ වෙනවා ඒකට. අහල් අහලා හුරු කරගන්න වෙනවා. ගිනි ඇවිල්ල ගත් නිවස දියෙන් වහනිවනා ලෙස බොහෝදේ දත් වීරය ඇති නැනැත මිනිසාලොවයි. උපන් සෝකය වහ සිතෙන් බැහැරට දමයි. පුළුන් රොද පිඹ බැහැර කරන වේගවත් සුළඟක්සේ. නොවනැති කෙනා හිතට සෝකය එනවා කියෙනවායාගේ හිතට ඉක්මනට දුරු කරනවා කෙනවා. පුළුන් රොදක් හොළඟින් පිමිණවාගේ. තුට එයාගේ මනසිකාරය එයා කල්පනා කරන ක්‍රමේ ශෝකයට වැඩිය බලවත්. ඇයි අර පුළුන් රොද සැහැල්වෙෙන එක පිඹිනවාන. ඒවාගේ දුකට පිඹින්ඩ පුළුවන් කියන. නොවන දෙවුණු කොළු මරණය ගැන කල්පනා කළොත් අටලෝදහම කල්පනා කළොත් දුක එනකොට පුළුන් රොදකට පිඹිනවා වගේ හිතෙන් පිඹින්න පුළුවන් කියනවා ඒකට. කොහොමද ඇතර මේ රාම කුමාරයා කියන්නේ අපි මහ බෝධිසත්වයෝ සංසාරී ශෝකේ දුරු කළා. අපි ඉතින් අපි වුණත් යසෝදරා රහත් තෙරණියගේ ගුණ කියනකොට ඒ ආදරේ තවත් තීව්‍ර කළා කරන්න එදා සිදුහත් කුමාරයාට යසෝදරා ගැන මේ යසෝදරාගේ ආදරේ සෙනෙහස අර ඉසිරිහාන් ගබඩාවේ දොරටුව ළඟට ඇවිල්ලා කල්පනා කරලා පිටත් වුණා කියලා අපි වචනවලට කිව්වට එදා හිතේ ශෝකේ නැහැ. බෝ පෙරම් පුරණ ජීවිතේවත් මෙහෙම කඳුළු වටන්නේ නැත්තම් ශෝක කරන්නේ නැත්තම් සම්මා සම්බුදු වෙන ජීවිතේ කොහොමනම් ඒ හිතට ශෝකේ එන්නේ? තනිවම ය මිනිසා මැරි වෙනත් ලෝකට යන්නේ තනියෙන් මැරිලා යන්නේ. තනියමයි මේ ලෝවේ මිනිසා උපතට එන්නේ. මාපිය අඹුදරු මිතුරන්සේ එකිනෙකා හමුවන්නේ තම තමන්ගේ සසරේ කළ කර්මයට අනුවයි. අන්න බණපදේ. අන්න යථාර්ථය. තමන්ගේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ තමන්ට ලැබෙන්නේ කර්මානුරූපව. තනියෙන් එනවා තනියෙන් යනවා. ඒ අතරතුර පිරිසක් එකතු වෙනවනේ. අම්මා තාත්තා සහෝදරයෝ බිරිඳ දරුවෝ ස්වාමියා ඒ ඔක්කොම කර්මානුරූපව. ඔයාලගේ මව් ඔබට තෝරලා දුන්නේ ඔබගේ කර්මයෙන්මයි. ඔබගේ පියා ඔබට තෝරලා දුන්නේ ඔබගේම කර්මය. ඔබ උපදින ගම තීරණය කළේ ඔබගේ කර්මය. ඔබගේ සහෝදරයෝ ඔබට තීරණය කළේ ඔබගේ කර්මය. ඔබගේ බිරිඳ ඔබට තීරණය කළේ ඔබගේ කර්මය. ඔබගේ ස්වාමියා ඔබට තීරණය කළේ ඔබගේ කර්මය. ඔබගේ දරුවෝ ඔබට තීරණය කළේ ඔබගේ කර්මය. දරුවන්ට ඒ දෙමව්පිය තීරණය කළේ ඒ අයගේ කර්මය. තමන්ගේ පිරිවර ඥාතීන් තමන්ට හදලා දෙන්නේ තමන්ගේ කර්මානුරූපව. ඔන්න ඕක තියෙන සමහර වෙලාවට දැන් ආරණ්‍යවල පන්සල්වල අපි කියමු අසපුවල දැන් ඒක ඉන්න ප්‍රධාන ස්වාමීන් වහන්සේ මාරු වෙනකොට ඒ දායක කාරකාදීත් යම් විදියට වෙනස් වෙනවා අඩු වැඩි වෙනවා. එහෙම වෙන්නේ උඩ සමහර අය කියනවා කලින් ඉන්නකොට මෙහෙමයි මෙහෙමයි කිය කතා හැදුවට ඒක වෙන්නේ මෙහෙමයි. ඒ තමයි ඒ ප්‍රධානියට අනුහයි පිරිවර හැදෙන්නේ. කර්මානුරූපයි. කර්මානුරූපයි. දැන් කී දැන් සමහර දරුවෝ කියනවා අපේ තාත්තලා ඉන්න කාලේ මුළු ගමම අපේ ගෙදරට ආවා ගියා. තාත්තා නැති වුණාට පස්සේ කවුරුත් ඉන්නේ. ඒ තාත්තගේ කර්මානුරූපයි පිරිස ඇදිලා ආවේ. තාත්තා නැති වුණාට පස්සේ කනේ. ඒතකොට ඒක දකින්න තියෙන්නේ කෙනාගේ කර්මානුරූප ස්වභාවයක් විදිහට. නිසා තමන්ගේ පිරිවර මේ තියෙන්නේ මාපිය අඹුදරු මිතුරන්සේ එකිනෙකා හමුවන්නේ තම තමන්ගේ සසරේ කළ කර්මයට අනුවයි. එනිසා ධෛර්යය ඇති බොහෝ දැන උගත් අය මෙලෝ පරලෝ තතු හොඳින් දැන සිටි විට හදේ උපදින ඉඩ ඇති මහත් ශෝකයේ පවා හොඳින් වටහා ගනිමින් නොතැවී සිටේ. එනිසා මේ හොඳට කර්මානුරූපව මේක වෙනවා කියලා මේ ජීවිතය ගැන මේ ජීවිතෙන් ආය ජීවිතයකට යන හැටි මෙලොව පරලොව ඔය හැමදේම දැන කියා ගන්න කියනවා. ඒ හැම දෙයාම දැන කියාගත්තට පස්සේ හිත පෙළන ශෝකේ තුනී වෙනවා කියන. එනිසා පින්වතුනි, කර්මානුරූපෝ ඉපදෙන හැටි, චුත වෙන හැටි, කර්මානුරූපෝ මිනිස් උස්මීටිකම් විදිහට ජීවත් වෙන හැටි, කර්මයේ ස්වභාවය හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගැනීම යම් දවසක තමන්ට එන ශෝකය පාලනය කරන්න ඒක උපකාර වෙනවා. මේවා වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් පියා මිය ගිය පසු එතැනට පැමිණෙන මම දම්පැන්ද නිති කියන තාත්තා නැති වුණා. දරාම කුමාරයා කියන දැන් මගේ පියා නැති වුණා. ඉතින් පියාගේ තනතුරට මම එනවා. අන්න වගකීම ගත්තා. පවුලේ වැඩිමාල් වගකීම ගත්තා. පියා වෙනුවෙන් දන් දෙනවා. ජනතාව වෙනුවෙන් දන් දෙනවා. ඊළඟට පියා වෙනුවෙන් සුදුසු තැන දේ කරනවා. ජනතාව වෙනුවෙන් සුදුසු දේ කරනවා. නෑයෝන්ට ගරුසර දක්වා පියාගේ දැහැමි රාජ්‍යයේ විදිහට මම පවත්වනවා. රටවැසියන්ට, මහාන බමුණන්ට, නුවණැත්තන්ට, සියලු දෙනාට රජෙක් විදිහට, වගකීමක් තියෙන කෙනෙක් විදිහට කළ යුතු දේ මම කරනවා. දැන් බලන්නකො මානසික වැටුන් නෑනේ. ඊට පස්සේ මේ සියලු මේ දහම් කතාවෙන් අර භරත කුමාරයාගේ, ලක්ෂ්මණ කුමාරයාගේ, සීතා කුමාරයාගේ සියලු දෙනාගේ කඳුල ඇස්වලින් තුනී වෙලා ගියා. කඳුල වියලී ගියා දහම් කතාව අවසන් වෙනකොට. ඉතින් භරත කුමාරයා රාම කුමාරයාගේ පාමුල වැඳ වැටිලා ඉල්ලා හිටියා, මේ මාගේ අයියන්දි ඔබ වඩින්ද රාජ්‍ය බාර ගන්න කියලා. ඊට පස්සේ කිව්වා භරත, මේ ලක්කන ඉන්නවා ගෙන්නගෙන යන්න, මේ සීතා ඉන්නවා ගෙන්නගෙන යන්න, මම පියාට වචනයක් දුන්නා දුලුස් වසරකින් එන්නේ කියලා. ඒ නිසා තව අවුරුදු තුනක් මම තනිව ඉන්නවා කියලා. ඊට පස්සේ කිව්වා ඉතුරු රාජ්‍ය භරත ඔබ කරන්න. මට බෑ කිව්වා, අපේ අයියා තමන්ගේ සහෝදරයා ඉදින් මට රාජ්‍ය ගන්න බෑ. එහෙනම් භරත, ඔබ රාජ්‍ය විමසන්න ඒ සිංහාසනේ මගේ පාවහන් දෙක තියන්න කිව්වා. පාවහන් දෙක රජ කරයි කිව්වා. මහා බෝධිසත්වයෝ, රාම කුමාරයාගේ පයේ තිබ්බ තනකොළවලින් හදපු පාවහන් දෙක මේ ලබා දුන්නා භරතට. හිසේ තබාගෙන ගිහිල්ලා සිංහාසනේ තිබ්බා. රාම කුමාරයා තනියෙන් අවුරුදු තුනක් මහවනේ හිටියා. ඒ රාජ්‍ය විචාරද්දි, ඒ නඩුහබ විසඳද්දි සිංහාසනේ ළඟ වැරදි තීන්දුවක් ලැබුණොත්, හරි තීන්දුවක් ලැබුණොත් නිහඬයි, වැරදි තීන්දුවක් ලැබුණොත් අර පාවහන් දෙක එකට හෙල්ලිලා වදිනවා. ඒකෙන් තීරුම් ගන්නවා අර තීරණේ වැරදි කියලා. අවුරුදු තුනක් ඒ මහා බෝධිසත්වයන්ගේ පා ස්පර්ශ වුණ මේ පාවහන් දෙක රජ කළා. පාවහන් දෙක එහෙම යුක්තිය ඉෂ්ට කළා. පායට පෑගෙන පාවහන් දෙක එහෙම යුක්තිය ඉෂ්ට කරනවා නම්, එතකොට රාම කුමාරයා රජ වුණාට පස්සේ කොහොම යුක්තිය ඉෂ්ට කරයිද? බෝසත් කාලේ මහා බෝධිසත්වයෝ ඔහොම යුක්තියට කටයුතු කළා නම්, සම්මා සම්බුදු වුණ වෙලාවේ අයුක්තිය කියන එක බුදුරජාණන් වහන්සේගේ හදවතේ නෑ. ඒ ක්ලේශ ප්‍රහාණය, අසාධාරණය කියන එක බුදුරජාණන් වහන්සේගේ හදවතේ නෑ. ඒ ක්ලේශ ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ පිරිස නැවත පැමිණිලා දැන් ලක්කන කුමාරය, සීතා දේවී සියලු දෙනා නැවත පැමිණියා. රාම කුමාරයා විතරක් අවුරුදු තුනක් හිටියා මහවණින්. ඊට පස්සේ අවුරුදු තුන ඇවෑමෙන් රාම කුමාරයා රාජ උද්‍යානෙට පැමිණුණා. ආරංචි වුණා රාම කුමාරයා පැමිණි බව. ඉදිරි රාම කුමාරයා පැමිණි බව ආරංචි වෙලා අර සියලු දෙනා කඳුළු සලමින් සතුටට ගිහිල්ලා රාම කුමාරයා පිළිගෙන රාජ්‍යයෙන් අභිෂේක කළා. ඒ රාම කුමාරයා වගේ උතුම් පින්වන්ත කෙනෙකුට සුදුසු අගබිසවා මුළු දඹදිවම සියලු දෙනාගේම හිතට පෑහෙන සුදුසුම අගබිසව විදිහට මුළු දඹදිවම හිටියේ එකම එක්කෙනයි. ඒ තමයි සීතා කුමාරියම විතරයි. එනිසා සියලු දෙනාගේ ඒකමතික කැමැත්තෙන් රාම කුමාරයාට සීතා කුමාරිය විවාහ කරලා දුන්නා. ඇය අභිෂේක කරලා රාජ්‍ය පැවැත්තුවා. පින්වත් මහණේ, පින්වත් උපාසකය, ඒ ශෝක නොකරපු ඒ රාම කුමාරයා අවුරුදු 16,000ක් බරණැස රජකම් කළා කියනවා. ඔන්නෝක තමයි අපේ බුදුරජාණන් වහන්සේ දසරථ ජාතකයේ වදාළේ. එපමණයි, වෙන අටුවා ටික නැහැ. එපමණයි, ඕක තමයි රාම කුමාරයාගේ කතාව, ඕක තමයි ලක්ෂණ කුමාරයාගේ කතාව, ඕක තමයි සීතා කුමාරිගේ කතාව. මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාළේ මරණයකදී ශෝකය දුරු කර ගැනීම පිණිස. ඒ ධර්ම කතාව අහපු උපාසකයා සෝවාන් වුණා, අඬ අඬ හිටපු කෙනා සෝවාන් වුණා. මරණයේ ශෝකය දුරු කර ගැනීම පිණිස දේශනා කරපු කතාවක්. පින්වත් උපාසකය, ඒ කාලේ රාම වෙලා හිටියේ මමයි මහබෝධිසත්වය. ලක්ෂණ කුමාරයා වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේ. භරත වෙලා හිටියේ ආනන්දයන් වහන්සේ. සීතා කුමාරි වෙලා හිටියේ රාහුල මාතා යසෝදරා. ඒ සසරි දේවලුත් එක්ක එහෙම වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි දහං කතාව. නිසා බෝසත් කාලයේ ශෝකය දුරු කරගත්ත හැටි. ඒ නිසා ඇඳුමින් වැළපුණෙමින් කෙට්ටු බවත් දුර්වර්ණ බවත් කරන්න තියෙන වැඩ ප්‍රමාද වීමත් තව තවත් ආගාධයට වැටීමත් හැර මේ ශෝකයෙන් නම් වෙන දෙයක් නම් අත් වෙන්නේ. ඒ නිසා වැටින කඳුල පිහදාගෙන හිතට වගකීමක් අරගෙන ඉදිරිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කල්පනා කරන්න ඕන. අටලෝ දහම ගැන කල්පනා කරන්න ඕන. කර්මාන රූප සත්වයා ඉපදිනවා මැරෙනවා කියලා කල්පනා කරන්න ඕන. එක එක්කෙනා ගෙනපු ආයුෂ ඉවර වෙලා හෝ එහෙම නැත්නම් ඔවුන්ම සංසාරය කරපු මාරක කර්ම නිසා හෝ කාලි හෝ අකාලි හෝ ඔවුන් මැරි යන මේ ධර්මතාවේ සංසාර චක්‍රය තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැරනම් මේ සත්‍ය සනාතන මේ ධර්මතාවයක් විස්තර කිරීමක් ලෝකේ තවත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පද හොඳට අහන්න, නැවත නැවත අහන්න. ජීවිතේ ධර්මයේ අහන එක ජීවිතේ එක කොටසක් බවට පත් කරගන්න. ඊපස්සේ ඒ ඇහෙන ඇහෙන ධර්මී යම් දවසක ඔබට යහපත උදා කරනවා. යම් දවසක ඔබට වැටෙන්න නැතුව නගා හිටවනවා ඔබ අහන ධර්මයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශෝක නොකරන දහමක් වදාළ බව සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් ඔබගේද ශෝකය දුරු වේවා. ඔබද ඔබටද මටද අපි කාටත් ශෝක කළ යුතු තැන ශෝක නොකර ඉන්න මේ දහම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.